சதுர்த்த பரிச்சேதய பலமன பாடம சித்த வீதி. ඇසට හමුවන දෙය හරියටම දැන ගැනීමය, කනට එන ශබ්දයන් හරියට දැන ගැනීමය, නාසයට දිවට කයට පැමිණෙන ගන්ධයන් රසයන් ස්පර්ශයන් හරියට දැන ගැනීමය, තමා විසින් වචනයක් කීමය, අනුන් කියන වචනයේ තේරුම දැන ගැනීමය, ශරීර අවයවයන් එසවීමය පහත් කිරීමය, එහා මෙහා කිරීමය, යෑමය ඊමය වීම ගැනීමය යනාදී කරුණුවලින් එකකුදු එක් සිතකින් සිදු නොවෙයි. ඒ එක් එක් කරුණක් සිදුවීමට ක්‍රමානුකූලව සිත් පෙළක් ඇතිවිය යුතුය. ඒ ඒ කරුණු සිදුකිරීම් වශයෙන් ඇතිවන්නා වූ චිත්ත පරම්පරාවලට සිත් වැල් වලට චිත්ත වීතිය යයි කියනු ලැබේ. කොටින් කියතොහොත් එක් එක් කරුණක් සම්බන්ධයෙන් ඇතිවන සිත් වැල චිත්ත වීතිය යයි කිය යුතුය. සිත ඉතා සියුම්ය. එය ඇසට පෙනෙන දෙයක් නොවෙයි. සුළඟ සීතල උෂ්ණය යන මේවා ඇසට නොපෙනෙතත් කයට දැනෙයි. සිත එසේ කයට දැනෙන හසුවන දෙයක් ද නොවේ. ඉතා ඉක්මනින් ඉපිද මිදී යන්නක් බැවින් සිත පරීක්ෂණයකට හසුකර ගත හැකියක් ද නොවේ. කරුණු මෙසේ හෙයින් සිත් හැටි සොයා ගැනීම, සිතේ හැටි හොයා ගැනීම ඉතා දුෂ්කරය. සිතේ හැටි දැනගැනීමට ඉතාම දුෂ්කර වී ඇත්තේ ඒ දැනගැනීමේ උපකරණයත් එයම වීමය. කපන උපකරණය වූ පිහියෙන් අනිකක් කැපිය හැකිය. ඒ පිහියම එයින් නොකැපිය හැකිය. එමෙන් දැනගැනීමේ උපකරණය වූ සිතට ඒ සිතේ හැටි නොදත හැකිය. එබැවින් සිත පිළිබඳ ඉගෙනීමක් කර නැති සාමාන්‍ය ජනයාට චිත්ත වීතිය කියා දෙයක් ඇති බව පවා නොදැනෙයි. සිත ගැන ඉගෙනීම් කරන විමසීම් කරන ජනයාට වුවද මේවා මෙසේ විය යුතුය කියා අනුමාන වශයෙන් සිත ගැන දැනුමක් ඇතිවනවා මිස ඇස පෙනීම වැනි ප්‍රත්‍යක්ෂ දැනුමක් සිත ගැන ඇති නොවේ. සිත ගැන දැන ගැනීම ඉතා ප්‍රයෝජන බැවින් අනුමාන වශයෙන් වුවද දැනීමක් ඇති කර ගැනීමට උත්සාහ කරන්න. දෙවන පාඩම පරමාර්ථ ධර්මයන්ගේ ආයුෂ චිත්ත වීති උගන්නා තැනැත්තා විසින් මුලින්ම කළ යුත්තේ සිත්වල හා රූපවල ආයුෂය දැන ගැනීමය. උපදිනා කාලයේය, පවතිනා කාලයේය, නැසෙන කාලයේය යැයි කියා සිත්වලට හා රූපවලට අවස්ථා තුනක් ඇත්තේය. ඉතා කෙටි බැවින් ඒ කාලවලට ෂණ යන නාමය විවහාර කරනු ලැබේ. උපදිනා කාලයට උත්පාදක්ෂණය, පවතිනා කාලයට ස්ථිතික්ෂණය, නැසන කාලයට බංගක්ෂණය කියා විවහාර කරනු ලැබේ. සිතට අයත් උත්පාද ස්ථිති බංග යන කාල තුන එකතු කොට එය චිත්තක්ෂණය යන නාමය විවහාර කරනු ලැබේ. චිත්තක්ෂණය යන්නේහි තේරුම සිතක කාලය යනුයි. සිත යම් පමණක් කාලයකින් ඉපිදී නම් එපමණම කාලයක් පැවතී එපමණ කාලයකින් නිරුද්ධ වී සිදුවෙයි. ඒ කාල තුනෙහි ප්‍රමාණයන් එකිනෙකට අඩු වැඩි කමක් නැත. ඒ චිත්තක්ෂණය ඉතා කෙටි කාලයකි. එය ඇසිපිය හෙළන කාලයෙන් ලක්ෂයෙන් පංගුවක් පමණමත් නොවන කාලයකි. මේ තේරුම් ගැනීමට ඔබට කලක් ගත විය හැකිය. රූපයකට චිත්තක්ෂණ 17ක් ආයු ඇත. ඒ කුඩා ක්ෂණ 51කි. එහි පළමුවන ක්ෂණයේ රූපයේ උත්පාදක්ෂණයය, 51වන ක්ෂණය රූපයේ භංගක්ෂණයය, මදක්ෂණය 49 රූපයාගේ ස්ථිතික්ෂණයය. සිතෙහි මෙන් රූපයාගේ උත්පාදක් ආදී ක්ෂණ 3 සමාන නැත. රූපයාගේ ස්ථිතික්ෂණය දිගය. චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති රූප කීපයක්ද ඇත්තේය. ඒවා අප්‍රධාන රූපයෝය. මාස ගණන් අවුරුදු ගණන් පවත්නා වස්තුන් අප ඉදිරියේ පිරී ඇති බව දක්නා ඔබට රූපයක ආයුෂ චිත්තක්ෂණ 17ක් යැයි කීම පිළිගත නොහෙන කරුණක් විය හැක. ඒ තේරුම් ගත හැකිවනු පිණිස රූප ගැන විස්තරයක් කරනු ලැබෙයි. දුර සිට බලන කල්හි අපට එක් දෙයක්සේ පෙනෙන වැලි ගොඩක් එක් දෙයක් නොව වැලි කැට සමූහයකි. අපට එක් එක් දෙයක්සේ පෙනෙන්නේ වස්තු සියල්ලම වැලි ගොඩසේම කුඩා වස්තු සමූහයෝය. ඉතා කුඩා දෙය හැටියට සැලකෙන අබ ඇටය වුවද එක් දෙයක් නොව කුඩා ද්‍රව්‍ය සමූහයකි. අපට පෙනෙන සියලුම වස්තුන් සෑදී තිබෙන්නේ රූප කලාපවලිනි. රූප කලාපය ඔබට රූප පරිච්ඡේදයේදී දත හැකිවනු ඇත. රූප කලාපයේ සියලුම වස්තුන්ගේ මූලයය. එය දික්කලක් පවත්නා දෙයක් නොවෙයි. එහි පරමායුෂය චිත්තක්ෂණ 17ය. ඇසිපිය හෙලන්නට ගතවන කාලය එකිනෙකට පසුව රූප කලාප දහස් ගණනක් ඉපිද බිඳී යාමට ප්‍රමාණවත්ය. අබෑටයක් පමණ වස්තුවක රූප කලාප කෝටි ගණනක් ඇත. අබෑටය එක් දෙයක් නොව රූප කලාප කෝටි ගණනක සමූහයක් බව දත යුතුය. අපට පෙනෙන වස්තුහි ඇති රූප කලාප චිත්තක්ෂණ 17කින් නැති වී යන නමුත් ඒ වස්තුවල අමුත්තක් නොපෙනෙන්නේ කරුණු දෙකක් නිසාය. එනම් 1. වස්තුවක රූප කලාප සියල්ලම එකවර නොබෙදීම එක් කරුණකි. බිඳෙන රූප කලාප වෙනුවට ඒ ඒ තැන්වලම අලුත් රූප කලාප පහළවීම අනෙක් කරුණකි. අබ ඇටයක් පමණ වස්තුවකද රූපයක සම්පූර්ණ ආයුෂය වූ කුඩා ෂණ 150න් එනම් 51න් දෙවන ෂණයට පැමිණි රූප කලාප ලක්ෂ ගණනක් ඇත. එසේම තුන්වන ෂණයට පැමිණි රූප කලාපද ලක්ෂ ගණනක් ඇත. එසේම 50වන ෂණය දක්වා ඇති සියලුම ෂණවලට පැමිණි ඇති රූප කලාප ලක්ෂ ගණන් නැත. සෑම රූප කලාපයක්ම බිඳෙන්නේ 51වන ෂණයේදීය. 51වන ෂණයට පැමිණ රූප බිඳෙන විට දෙවන ෂණයේ පටන් 49වැනි ෂණය දක්වා ඇති ෂණවලට පැමිණ ඇති රූප කලාප සියල්ලම ඉතිරි වී ඇත්තේය. එබැවින් චිත්තක්ෂණ 17කින් රූප බිඳි බිඳී යාම නිසා වස්තුවල අපට පෙනෙන වෙනසක් ඇති නොවේයි. මේ කාරණය හොඳින් තේරුම් ගත යුතුය. එක් වස්තුවක ඇති වයසින් නොඑක් ප්‍රමාණවන රූප සියල්ලම ගැන එකවර චිත්ත වීති ඇතිවන්නේ නොවේයි. චිත්ත වීති ඇතිවන්නේ එක වස්තුවක ඇත්තා වූ වයසින් සමාන වූ රූප සමූහයක් අරමුණු කරගෙනය. තුන්වන පාඩම ආරම්මන ભેදය. අති මහන්තාරම්මණය, මහන්තාරම්මණය, පරිත්තාරම්මණය, අති පරිත්තාරම්මණය යයි පංචද්වාරයට ගොදුරුවන අරමුණු හතර ආකාර වෙයි. විභූතාරම්මණය, අවිභූතාරම්මණය කියා මනෝද්වාරයට ගොදුරුවන අරමුණු දෙකොටසකි. මේ ෂඩ්ද්වාරයට ගොදුරුවන අරමුණු හය ආකාර වෙයි. විශාලත්වය නිසා හෝ ආලෝකය හොඳින් ඇති බව නිසා හෝ සමීපෙහි තිබීම නිසා හෝ ඉතාම ප්‍රකට අරමුණ අතිමහන්ත නම් වෙයි. අතිමහන්තාරම්මණය තරමට ප්‍රකට නැති අරමුණ මහන්ත නම් වෙයි. මහන්තාරම්මණය තරමට ප්‍රකට නැති අරමුණ පරිත්ත නම් වෙයි. අප්‍රකට අරමුණ අතිපරිත්ත නම් වෙයි. රූපය එහි උත්පාදක්ෂණයෙහිදී ද්වාරයන්හි නොගැටෙන්නේය. ද්වාරයන්හි ගැටෙන්නේ ස්ථිතියට පැමිණි රූපයය. ඉපිද එක් චිත්තක්ෂණයක්, එනම් කුඩාක්ෂණ තුනක්. ඉක්ම දෙවන චිත්තක්ෂණයෙහි ද්වාරයෙහි ගැටෙන අරමුණු අතිමහන්තාරම්මණයය. චිත්තක්ෂණ දෙක තුනක්ම ඉක්ම ද්වාරයන්හි ගැටෙන අරමුණ මහන්ත නම් වෙයි. චිත්තක්ෂණ හතර, පහ, හය, හත, අට, නමය ඉක්ම ද්වාරයෙහි ගැටෙන අරමුණ පරිත්ත නම් වෙයි. චිත්තක්ෂණ දසයේ පටන් පසළොව දක්වා ඉක්ම ද්වාරයන්හි ගැටෙන ආරම්භණය අතිපරිත්ත නම් වෙයි. අතිමහන්තාරම්මණේහි වීතිසිත් බොහෝ ගණනක් උපදී. මහන්තාරම්මණේහි එයට අඩු ගණනක්ද, පරිත්තාරම්මණේහි ඊට අඩු ගණනක්ද වීතිසිත් උපදී. අතිපරිත්තාරම්මණේහි බවාංග චලනය පමණක් වෙයි. වීති සිත් නූපදී. වීති වීති වනාහි පංචද්වාර වීති, මනෝද්වාර වීති වශයෙන් දෙකොටසක් වෙයි. පංචද්වාර වීති හුද චක්ඛුද්වාර වීති, සෝතද්වාර වීති, ගානද්වාර වීති, ජිවහාද්වාර වීති, කායද්වාර වීතියයි පස් කොටසක් වෙති. චක්ඛුද්වාර වීති හුද අතිමහන්තාරම්මණ වීති, මහන්තාරම්මණ වීති, පරිත්තාරම්මණ වීති, අතිපරිත්තාරම්මණ වීතියයි සතර කොටසක් වෙති. චක්ඛුද්වාරේහි අතිමහන්තාරම්මණ වීති එකයි, මහන්තාරම්මණ වීති දෙකකි, පරිත්තාරම්මණ වීති හයකි, අතිපරිත්තාරම්මණ වීති හයකි. සියල්ල පසළොසකි. සෝත ගාන ජීවහා කාය යන ද්වාර වීතිහූද එසේම පහළොව බැගින් වෙති. පංචද්වාර වීති සියල්ලම හැත්තෑ පහකි. මූලචිත්තය සත්වයාට මරණාසන්නයේදී ඔහු කළ කර්මයක් හෝ සීවෙයි. කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ වැටහෙයි. මරණාසන්නයේදී සිතට වැටහුණු දෙය අරමුණු කොට දෙවන ජාතියේ පළමුවන සිත පහළ වෙයි. එයට ප්‍රතිසන්ධි චිත්තයයි කියනු ලැබෙයි. ස්වභාව ධර්මය පරිදි ඒ ප්‍රතිසන්ධි චිත්තය නිරුද්ධ වූ පසුත් ඒ සන්තානයේ මරණාසන්න චිත්තයට අරමුණු වූ දෙය අරමුණු කරන ප්‍රතිසන්ධි චිත්තයට සමාන සිතක් මරණය තෙක්ම නැවත නැවත ඇති වෙයි. සිත් පරම්පරාව නොසිදී සත්වයා ජීවත් වන්නේ ඒ සිත් පරම්පරාව නිසාය. භවයාගේ පැවැත්වීමට කාරණය වන බැවින් ඒ සිත්වලට භවාංග සිත්‍යයි කියනු ලැබේ. භවාංග චිත්තය අන් සිතක් නැති සෑම වේලේම සත්වයන් කෙරෙහි ඇතිවන නමුත් එබඳු සිතක් ඇතිවන බව අපට නොදැනේ. ඒ භවාංග චිත්තය සත්වයාගේ මූල චිත්තයයි. අලුත් අලුත් අරමුණු ගන්නා වීතිසිත් පහළවන්නේ භවාංග සිත් පරම්පරාවේ අගිනි. අතරවන පාඩම චක්කු ද්වාරික අති මහන්තාරම්මන වීතිය. ඉපද එක් චිත්තක්ෂණයක් ගත වූ රූපයක් චක්කු ප්‍රසාදෙහි ගැටුණහොත් එකෙනෙහිම එය හෘද වස්තුවෙහි පවත්නා භවාංග චිත්තේහිද ගැටේ. එයින් භවාංග චිත්තේහි යම්කිසි අමුත්තක් සිදුවෙයි. එය සෙලවීමක් වැනිය. එබැවින් එයට භවාංගය සෙලවීමයයි කියනු ලැබේ. ඒ භවාංග චිත්තය නිරුද්ධ වීමෙන් පසු එයට අනතුරුව ඇතිවන භවාංග චිත්තයද රූපාරම්මණයාගේ ගැටීම ලබමින් සෙලවෙන්නා වූ ආකාරයෙන්ම ඉපිද නිරුද්ධ වෙයි. ඉන්පසු භවාංග සිත් ඇතිවීම නැවතී ගැටුණු රූපාරම්මණය මෙනෙහි කරන පංච ද්වාරා වජ්ජන චිත්තය ඉපිද නිරුද්ධ වෙයි. එයට අනතුරුව ඒ රූපය දක්නා චක්කු විඥාණය ඉපිද නිරුද්ධ වෙයි. අනතුරුව ඒ රූපාරම්මණය පිළිගන්නා සම්පටිච්ඡන චිත්තයද රූපාරම්මණේ හැටි විමසන සම්තිරණ චිත්තයද රූපාරම්මණේ සැටි විනිශ්චය කරන්නා වූ විවස්ථාපන චිත්තයද පිළිවෙලින් ඉපිද නිරුද්ධ වෙයි. එයට අනතුරුව ඒ රූපාරම්මණය විවස්ථාපන චිත්තයෙන් විනිශ්චය කරගත් පරිදි අරමුණු කරමින් එකුන් තිස් කාම ජවනයන් අතුරෙන් යම් කිසි එක් සිතක් පිළිවෙලින් සත්වරක් ජවන කෘත්‍යයෙන් ඉපිද නිරුද්ධ වෙයි. අනතුරුව එකොළොස් තදාලම්බන චිත්තයන් අතුරෙන් යම් කිසි එක් සිතක් ජවන චිත්තයෙන් ගත් පරිදිම ඒ රූපාරම්මණය අරමුණු කරමින් දෙවරක් ඉපිද නිරුද්ධ වෙයි. දෙවන තදාරම්මන චිත්තය නිරුද්ධ වන කල්හි චක්කු ප්‍රසාදයේ ගැටුණු රූපාරම්මණයද චිත්තක්ෂණ 14ක් වූ ආයුෂය ගෙවී යාමෙන් නිරුද්ධ වෙයි. ඉන්පසු සිරිත් පරිදි නැවත භවාංග සිත් ඇතිවන්නට පටන් ගනී. පංච ද්වාරා වජ්ජන චිත්තේහි පටන් දෙවන තදාරම්මන චිත්තය දක්වා පිළිවෙලින් චක්කු ප්‍රසාදයේ ගැටුණු රූපය අරමුණු කොට උපන්නා වූ සිත් 14 චක්කු ද්වාරික අති මහන්තාරම්මන වීතිය. පංච ද්වාර වීති හා වර්තමාන රූපයන් අරමුණු කොට උපදනා මනෝ ද්වාර වීතීන්ද දැක්වීමේදී ඒ රූපයන් උපන් තැන පටන් ඇති වූ සිත් පිළිවෙල දැක්විය යුතුය. කියන ලද අති මහන්තාරම්මන වීතිය ඇතිවන්නේ ඉපිද එක් චිත්තක්ෂණයක් කාලයක් ඉක්ම ගිය රූපය ප්‍රසාදයේ ගැටීමෙනි. රූපාරම්මන ඉපිද ප්‍රසාදයෙහි ගැටීමට මත්තෙන් ඉකුත් වූ සුළු කාලයේදී මේ වීතිය ඇති වූ පුද්ගලයාගේ සන්තානයෙහි භවාංග චිත්තයක් ඇතිවිය. එහෙත් එහි කියන ලද රූපාරම්මණය නොගැටිනි. රූපාරම්මණයේ ගැටීම නොලබා ඉක්ම ගිය ඒ භවාංග චිත්තය අතීත භවාංග යන නාමයෙන් හඳුන්වනු ලැබේ. රූපාරම්මණය ගැටීම නිසා සෙලවෙන්නාක් මෙන් ඇති වූ භවාංග චිත්තය භවාංග චලන යන නාමයෙන් හඳුන්වනු ලැබේ. එයට අනතුරුව රූපාරම්මණයාගේ ගැටීම ලැබමින් උපදිනා භවාංග චිත්තයෙන් භවාංග පරම්පරාව සිඳී යන බැවින් ඒ සිතට භවාංග උපච්ඡේදයයි නම් කර තිබේ. ඒ වාද සමග වීතිය කියුත්තේ මෙසේය. ඔබට වීතිය ඉගෙනීම පහසු වනු පිණිස මෙය කටපාඩම් කරගන්න. අතීත භවාංගය, භවාංග චලනය, භවාංග උපච්ඡේදය, පංච ද්වාරා වජ්ජනය, චක්කු විඥාණය, සම්පටිච්ඡනය, සන්තිරණය, වොත්තපනය, ජවන 7ය තදාරම්මන දෙකය යන මේ සිත් පිළිවෙල චක්කු ද්වාරික අතිමහන්තාරම්මන වීති නම් වෙයි. පස්වන පාඩම වීති සටහන්. චිත්ත වීති ලෙහෙසියෙන් සිතට ගත හැකි වීමට වීති සටහන් ප්‍රයෝජනය. වීති සටහන් කිරීමේදී සිතෙහි උත්පාද, ස්ථಿತಿ, භංග යන ෂණ තුන දැක්වීමට බිඳු තුනක් යොදති. ඒ බිඳුවලට උඩින් හෝ යටින් එක් එක් අකුරකින් සිත්වල නම් සටහන් කරති. සිත් හැඳින්වීමට යොදන අකුරු මෙසේය. අතීත භවාංග තී අකුරෙන්, භවාංග චලන න අකුරෙන්, භවාංග උපච්ඡේද ද අකුරෙන්, පංචද්වාරා වජන ප අකුරෙන්, චක්කු විඥාන ච අකුරෙන්, සම්පටිච්ඡන සං අකුරෙන්, සන්තිරණ මූර්තජ නයන්නෙන්, වත්තපන ව අකුරෙන්, ජවන ජ අකුරෙන්, තදාරම්මන ත අකුරෙන්. සිත් තුදුසෙන් පංචද්වාරා වජ්ජනයෙන් කෙරෙන්නේ සිත් පරම්පරාව ප්‍රසාදයේ ගැටුණු රූපාරම්මණය දෙසට හැරවීමය. රූපය දක්නේ චක්කු විඤ්ඤාණය. වර්ණ මාත්‍රය දැක චක්කු විඤ්ඤාණය නිරුද්ධ වන නිසා එය ඇති වූ පමණින්ම ප්‍රසාදයෙහි ගැටුණු රූපය පිළිබඳ දැනුම සම්පූර්ණ නොවේ. ඒ සම්පූර්ණ කිරීම පිණිස චක්කු විඥානය නිරුද්ධ වනු සමගම එයින් දුටු රූපාරම්මණය ගනිමින් සම්පටිච්ඡනය උපදී. සම්පටිච්ඡනය නිරුද්ධ වනු සමගම එයින් රූපාරම්මණය විමසීම් වශයෙන් සන්තිරණය උපදී. සන්තිරණය නිරුද්ධ වනු සමගම ඒ විමසීම අනුව විනිශ්චය කරන විවස්ථාපන චිත්තය උපදී. විවස්ථාපනය නිරුද්ධ වූ පසු එයින් විනිශ්චය කළ පරිදි රූපාරම්මණයේ සැටි හොඳින් ගනිමින් ජවන චිත්තය සත්වරක්ම උපදී. අරමුණ හොඳින්ම ගන්නා සිත ජවනයය. සත්වන ජවනයාගේ නිරෝධයෙන් පසුත් රූපාරම්මණය චක්කු ප්‍රසාදයෙහි ගැටී පවත්නා බැවින් ජවනයෙන් ගත් පරිදි ඒ ආරම්මණය ගනිමින් තදාරම්මන සිත් දෙකක් උපදී. රූපය දැකීම සම්පූර්ණ කරන්නේ ජවන චිත්තයෙනි. තදාරම්මණය එතරම් ප්‍රයෝජනයක් ඇති සිතක් ද නොවෙයි. එය කාම සත්වයන්ට මිස රූපාරූප ලෝකවල සත්වයනට උපදින සිතක් ද නොවේ. බ්‍රහ්මයන්ට තදාලම්බනයක් නැතිවම රූප දර්ශන ආදිය අඩුවක් නැතිව සිදුවීමෙන් තදාලම්බනයෙන් එතරම් වැඩක් නැති බව තේරුම් ගත යුතුය. මේ වීතියෙහි තම තමා අයත් කෘත්‍ය සිදු කරමින් ඉපිද නිරුද්ධ වන පංචද්වාරා වජ්ජන ආදී සිත් ඒ ඒ කෘත්‍ය සිදු කිරීම හැර අන් කිසිවක් දන්නේ නොවේ. මේ වීතිය ප්‍රකට කිරීම පිණිස අඹ උපමාවක් දක්වා තිබේ. ඒ මෙසේය. පුරුෂයෙක් පැසුණු ගෙඩි ඇති අඹ ගසක් යට නිදයි. ඔහුගේ කන සමීපයට ඉදුණු අඹ ගෙඩියක් වැටෙයි. එහි හඬින් ඔහු අවදි වෙයි. ඇස හැර බලයි. ඔහු අඹ ගෙඩිය අතට ගනී. ඉදුණු එකක් දැයි බැලීමට අඹ ගෙඩිය ඔබයි. ඉදුණු එකක් බව නිශ්චය කර ගැනීමට නැවත සිඹ බලයි. ඉක්බිති එය අනුභව කරයි. කටේ ගෑවී ඇති ඉතුරු හරිය කෙලත් සමග ගිලී. ඒ සියල්ල කොට නැවත පෙරසේම නිදයි. මේ උපමාවෙහි පුරුෂයා නින්දට වැටී සිටීම මෙන් භවාංග චිත්තයන් ඇතිවෙමින් තිබූ කාලය දත යුතුය. අඹගෙඩිය වැටීම මෙන් චක්කු ප්‍රසාදේහි රූපාරම්මණය ගැටීම දත යුතුය. පුරුෂයා අවදිවීම මෙන් ආවජ්ජන චිත්තය දත යුතුය. ඇසහැර බැලීම මෙන් චක්කු විඤ්ඤාණය දත යුතුය. අඹගෙඩිය අතට ගැනීම මෙන් සම්පටිච්ඡන දත යුතුය. ඉදුණු එකක්ද කියා දැන ගැනීමට අත තද කිරීම මෙන් සම්තිරණය දත යුතුය. ඉදුණු බව නිශ්චය කර ගැනීමට සිඹීම මෙන් විවස්ථාපන චිත්තය දත යුතුය. අඹගෙඩිය අනුභව කිරීම මෙන් ජවන චිත්තය දත යුතුය. කටේ ගෑවී ඉතුරු හරිය කෙලත් සමග ගිලීම මෙන් තදාරම්මණය දත යුතුය. නැවත නිදා ගැනීම මෙන් නැවත භවාංග ඇතිවීම දත යුතුය. හයවන පාඩම චිත්ත වීති ඇතිවන හැටි. චිත්ත වීති නාමයෙන් හඳුන්වන රූප දර්ශන ආදිය සම්බන්ධයෙන් ඇතිවන පංච ద్వාරා වජ්ජන චක්කු විඥාන ආදී සිත් වැල් ඒ ඒ පුද්ගලයන්ට තම තමන්ගේ උත්සාහයෙන්ද ඇති කළ නොහැකිය. දේවාදී යම් කිසිවෙකුගේ බලයකින් ඒවා ඇති කළ හැක්කේද නොවෙයි. චක්කු ద్వාර වීතියක් ඇති වෙතොත් ඇතිවන්නේ රූපාරම්මණයක් චක්කු ප්‍රසාදෙහි ගැටීමෙන්මය. බෙර ඇසෙහි අත වැදුන හොත් හඬක් ඇතිවන්නාක් මෙන් ගිනි පෙට්ටියෙහි ගිනි කූර ඇතිල්ලුව හොත් ගින්නක් හටගන්නාක් මෙන් චක්කු ප්‍රසාද රූපාරම්මන දෙකෙහි ගැටීමක් සිදුව හොත් චක්කු ద్వාරික වීති ඇති වෙයි. චක්කු ප්‍රසාදියෙහි රූපයක් ගැටුණු කල්හි ඇතිවන පංච ద్వාරා වජ්ජන ආදී සිත් පෙළ අවුල් නොවන ලෙස පංච ద్వාරා වජ්ජන චක්කු විඤ්ඤාණ සම්පටිච්ඡන සන්තිරණ ආදී වශයෙන් පිළිවෙල නොඉක්මවා ඇතිවන ලෙස විධානය කරන්නෙක්ද නැත. එසේ නැතිව මේ සිත් පිළිවෙලට ඇතිවන්නේ පූර්ව පූර්ව සිත්වල බලයෙන්මය. පංච ద్వාරා වජ්ජනයක් ඇතිවීම නිසා එය ළඟට ඇතිවීමට යෝග්‍ය වූ චක්කු විඤ්ඤාණය ඇතිවෙයි. චක්කු විඤ්ඤාණය ඇතිවීම නිසා එය ළඟට ඇතිවීමට නිසි සිත වූ සම්පටිච්ඡනය ඇතිවෙයි. සම්පටිච්ඡන ආදී ඇතිවීම නිසා සන්තිරණ ආදියද එසේ ක්‍රමානුකූලව ඇතිවෙයි. නියාම ධර්ම විධානය කරන්නෙකු නැතිවම ක්‍රමානුකූලව සිත් ඇතිවිය හැකි බව දැක්වීම පිණිස පෞරාණික ආචාර්යවරයන් විසින් නියාම ධර්ම කතාව දක්වා තිබේ. ඒ මෙසේය. බීජ නියාම, ඍතු නියාම, කර්ම නියාම, ධර්ම නියාම, චිත්ත නියාම යයි නියාම ධර්ම පහකි. අඹ ඇටයකින් කජු පැලයක්, දෙහි පැලයක්, දොඩම් පැලයක් ඇති නොවේයි. අඹ පැලයක්ම ඇතිවීම, කොස් ඇටයකින් කොස් පැලයක්ම, පොල් ගෙඩියකින් පොල් පැලයක්ම යනාදිය වශයෙන් ඒ ඒ බීජයෙන් ඒ ඒ ජාතියම ගස් හට ගැනීම, කඩල ගසේ කරටිය උතුරටම හැරී සිටීම, සූර්යකාන්ත ගසේ කරටිය ඉරදෙසට හැරී සිටීම, පොල්ගෙඩියේ ඇස් තුනක් ඇතිවීම යනාදිය බීජ නියාමය. ඒ ඒ ජාතිවලට අයත් ගස්වැල් වල එකම කාලයකදී දළු මල් පල හට ගැනීම ඍතු නියාමය. ඒ ඒ කර්මයන්ට අනුකූලව වන විපාකයක්ම ඇතිවීම කර්ම නියාමය මහා බෝධිසත්වයන්ගේ මෞකුස පිළිසඳ ගැනීම මෞකුසෙන් බිහිවීම බුදු වීම දම්සක් පැවැත්වීම ආදීෙහි පොළව කම්පා වීම ආදී නිමිති පහළ වීම ධර්ම නියාමය රූපාදී ආරම්මණයන් චක්කු ආදී ප්‍රසාදයන්හි ගැටණු කලෙහි කිසිවෙකුගේ සංවිධානයක් නැතිව ක්‍රමානුකූලව සිත් පරම්පරාව ඇතිවීම චිත්ත නියාමය කියන ලද කරුණු පස කාගේවත් සංවිධානයක් නැතිව නියාම ධර්ම අනුව සිදුවේ. චිත්ත වීති ඉගෙනීම අමාරු වැඩක්ය යන සම්මුතියක් රටේ පවතී. අමාරු වන්නේ පළමුවෙන් එක් වීතියක් ඉගෙනීමටය. ඒ පිළිබඳව ඇති සියලුම ප්‍රශ්න හොඳින් निराකරණය කරගෙන එක් වීතියක් හොඳින් තේරුම් ගතහොත් ඉදිරියට අපහසුයක් නැතිව චිත්ත වීති උගත හැකිවනු ඇත. එබැවින් ඉදිරියට යන්නට ඉක්මන් නොවි මේ අතිමහන්තාරම්මන වීතිය ඉතා හොඳින් ඉගෙන ගන්න. හොඳින් තේරුම් කරගන්න. හත්වන පාඩම මහන්තාරම්මන වීති දෙක. අතිමහන්තාරම්මන වීතිය ඇතිවන්නේ එපිද එක් චිත්තක්ෂණයක් වූ කාලය ඉක්ම දෙවන චිත්තක්ෂණයේදී ප්‍රසාදේහි ගැටෙන අරමුණ නිසාය. රූපාරම්මණය කුඩාවීම මහත්වද දුරවීම ආලෝකය මදවීම ආදී කරුණුවලින් සමහර විට රූපාරම්මණය ඉපිද චිත්තක්ෂණ දෙකක් ගත වී තුන්වන චිත්තක්ෂණයේදීද චිත්තක්ෂණ තුනක් පසු වී සතරවන චිත්තක්ෂණයේදීද ප්‍රසාදේහි ගැටෙයි. තුන්වන හතරවන චිත්තක්ෂණවලදී ප්‍රසාදේහි ගැටෙන රූපයන් අරමුණු කොට මහන්තාරම්මන වීති දෙකක් ඇතිවෙයි. පළමුවන මහන්තාරම්මන වීතිය මෙසේය. ඉපිද චිත්තක්ෂණ දෙකක් ඉක්ම තුන්වන චිත්තක්ෂණයේදී රූපාරම්මණය චක්කු ප්‍රසාදේහි ගැටුණ කල්හි පෙරසේම භවාංග චලන භවාංග උපච්ඡේද පංචද්වාරාවජ්ජන චක්කු විඤ්ඤාණ සම්පටිච්ඡන සම්තීරණ විවස්ථාපන සිත් පිළිවෙලින් ඇති වූ පසු කාමාවචර ජවනයන් අතුරෙන් යම්කිසි සිතක් ජවන කෘත්‍යයෙන් සත්වරක් උපදී. ඉන්පසු අතිමහන්තාරම්මන වීතියෙහි මෙන් තදාලම්මන ඇති නොවී භවාංග චිත්තය උපදිති. මේ පළමුවන මහන්තාරම්මන වීතියයි. මේ වීතියට පංචද්වාරාවජ්ජනයේ පටන් සත්වන ජවනය දක්වා වීති සිත් 12ක් ඇත. රූපාරම්මණය ප්‍රසාදේහි ගැටෙන්නට කලින් ඇති වූ අතීත භවාංග දෙකය, භවාංග චලන, භවාංග උපච්ඡේද දෙකය යන හිත් හතරක් වීති සිත් 12ට එකතු කළ කලෙහි සිත් 16ක් වෙයි. වීතියට අරමුණු වූ රූපය පටන් ගත්තේ පළමුවන අතීත භවාංගයාගේ උත්පාදක්ෂණයෙහි බැවින් ඒ රූපයට සත්වන ජවනයෙන් මතුවට ආයු ඇත්තේ එක් චිත්තක්ෂණයක් පමණකි. නිරෝධයට ඉතා ආසන්න බැවින් අන්තිම චිත්තක්ෂණයට පැමිණ ඇති රූපය ඉතා දුබලය. දුබල වූ ඒ රූපාරම්මණය තදාලම්බණයකට ප්‍රත්‍යවීමට නොසමත්ය. එබැවින් මේ වීතියෙහි තදාරම්මණයක් නූපදී. තදාරම්මනෝත්පත්තිය පිළිබඳ නොයෙක් ආචාර්ය මත ඇත. ආධුනිකයන්ට කරදරයක් බැවින් ඒවා මෙහි නොදක්වනු ලැබෙයි. දෙවන මහාන්තාරම්මන වීතිය මෙසේය. ඉපිද චිත්තක්ෂණ තුනක් ඉක්මුණු රූපාරම්මණයක් සතරවන චිත්තක්ෂණයෙහි චක්කු ප්‍රසාදයෙහි ගැටීමෙන් භවාංග චලන භවාංග උපච්ඡේද පංචද්වාරා වජ්ජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ විවස්ථාපනයන සිත් ඇතිවීමෙන් පසු සත්වරක් චවණය ඇතිවන වීතිය දෙවන මහන්තාරම්මන වීතියය. මේ වීතියේ සත්වන ජවනය සමගම වීතියට අරමුණු වූ රූපාරම්මණය නිරුද්ධ වෙයි. පරිත්තාරම්මන වීති 6. ඉපිද චිත්තක්ෂණ හතරක් පසු වී පස්වන චිත්තක්ෂණයෙහි චක්කු ප්‍රසාදයෙහි ගැටෙන රූපාරම්මණයද චිත්තක්ෂණ පසක් පසු වී සවන චිත්තක්ෂණයේදී ප්‍රසාදයෙහි ගැටෙන රූපාරම්මණයද චිත්තක්ෂණ හයක් පසු වී සත්වන චිත්තක්ෂණයේදී ප්‍රසාදයෙහි ගැටෙන රූපාරම්මණයද චිත්තක්ෂණ හතක් පසු වී අටවන චිත්තක්ෂණයේදී ප්‍රසාදයෙහි ගැටෙන රූපාරම්මණයද චිත්තක්ෂණ අටක් පසු වී නවවන චිත්තක්ෂණයේදී ප්‍රසාදයෙහි ගැටෙන රූපාරම්මණයද චිත්තක්ෂණ නවයක් ඉක්මී දසවන චිත්තක්ෂණයෙහි ප්‍රසාදෙහි ගැටෙන රූපයද අරමුණු කොට උපදිනා වීති 6 පරිත්තාරම්මන වීති 9 වෙයි. මහන්තාරම්මන වීතිවල ඇති වෙනස තදාලම්මනයක් නැති බවය. පරිත්තාරම්මන වීතිවල වෙනස නම් ජවන තදාරම්මන දෙකම නැති බවය. රූපාරම්මණයක් ඉපිද චිත්තක්ෂණ හතරක් ඉක්ම පස්වන චිත්තක්ෂණයේදී චක්කු ප්‍රසාදේහි ගැටුනාම භවාංග චලන භවාංග උපච්ඡේද පංචද්වාරා වජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ විවස්ථාපනයන සිත් පිළිවෙලින් ඇතිවේයි. භවාංග චලනයේ පටන් ඒ සිත් ගැන්නාම විවස්ථාපන චිත්තය සත්වන චිත්තය වෙයි. අතීත භවාංග හෙවත් ප්‍රසාදෙහි ගැටෙන්නට කලින් ඉක්මුණු භවාංග සතරක් මුලට එකතු කොට ගැන්නාම විවස්ථාපන චිත්තය 11වන සිත වෙයි. මේ වීතියට අරමුණු වූ රූපය ඇති වූයේ පළමුවන අතීත භවාංගය සමගය. එබැවින් විවස්ථාපනය නිරුද්ධ වන විට ඒ රූපේ ආයුෂය චිත්තක්ෂණ 11ක් වී තිබේ. 17ක් සම්පූර්ණ වීමට තවත් ඇත්තේ චිත්තක්ෂණ 6ක් පමණි. විවස්ථාපනයෙන් පසු චිත්තක්ෂණ 6කින් වීතියකට අරමුණු වූ රූපය නිරුද්ධ වෙයි. උපදින ජවන චිත්ත වාර ගණන අඩුවීමට විශේෂ කාරණයක් නැති කලෙහි කාමාවචර ජවනය සත්වරක් උපදිනා බව චිත්ත නියාමයය. එබැවින් සත්වරක් ජවන චිත්තය ඉපදීමට ඉඩ නැති අරමුණක ජවන සිත් නූපදී. ඉහත කී රූපාරම්මණයට තවත් ඉදිරියට ඇත්තේ චිත්තක්ෂණ 6ක් වූ කාලයක් පමණකි. ජවන සත්වරක් ඉපදීමට කාලය මද බැවින් ඒ පරිත්තාරම්මණයෙහි ජවන චිත්තයක් නූපදී. ජවන ස්ථානයෙහි ජවන වෙනුවට එක් වරක් හෝ දෙවරක් විවස්ථාපන චිත්තයම උපදී. ඉන් පසු භවාංග පතනය වෙයි. සවන ජවන චිත්තය සමග රූපාරම්මණය නිරුද්ධ වූ වාට පසු සත්වන ජවනයක් උපදින්නට බැරි මක් නිසාද යන ප්‍රශ්නය මෙහිදී මතුවෙයි. එක් වීතියකට අයත් සිත්වල අරමුණ ධර්ම වශයෙන් පමණක් නොව කාල වශයෙනුත් සමාන විය යුතුය. මේ වීතියට අරමුණු වන රූපය චිත්තක්ෂණ 14 වූ ආයුෂය ගෙවා නිරුද්ධ වන්නට මත්තෙන් වර්තමාන කාලයට අයත් 14වන චිත්තක්ෂණයේදී නිරුද්ධ වීමෙන් පසු එය අතීත කාලයට අයත් වෙයි. රූපය නිරුද්ධ වූවාට පසු මේ වීතියෙහි ජවනයක් ඇතිවෙත හොත් එයට අරමුණු කරන්නට වර්තමාන රූපය නැති බැවින් අතීත රූපය අරමුණු කරන්නට සිදුවෙයි. එය චිත්ත නියාමයට විරුද්ධ බැවින් සත්වරක් වර්තමාන රූපය අරමුණු කොට ජවන චිත්තයට උපදින්නට ඉඩ නැති මේ පරිත්තාරම්මණයේ සම්පූර්ණයෙන් ජවනය නූපදී. එහි ව්‍යවස්ථාපනයෙන් පසු ජවනය වෙනුවටත් වරක් හෝ දෙවරක් ව්‍යවස්ථාපනයම උපදී. රූපය නිරුද්ධ වන්නට කලින්ම භවාංග පතනය වී වීතිය අවසන් වෙයි. අටවන පාඩම අති පරිත්තාරම්මන වීති 6. රූපාරම්මණයේ ඉපිද චිත්තක්ෂණ 16, 11, 12, තෙලස, තුදුස, පසලොස පසු වී චක්කු ප්‍රසාදයෙහි ගැටීමෙන් අති පරිත්තාරම්මන වීති 6 ඇතිවෙයි. රූපාරම්මණයේ ඉපිද චිත්තක්ෂණ 10ක් පසු වී ප්‍රසාදයෙහි ගැටෙන අරමුණ ගැන වීතිසිත් උපදිත හොත් ඒ අරමුණ නිරුද්ධ වන්නට මත්තෙන් උපදින්නට ලැබෙන්නේ විවස්ථාපනය දක්වා සිත්වලට පමණකි. ජවනය වෙනුවට ජවන ස්ථානයෙහි තවත් විවස්ථාපනයක් ඇතිවීමට කලක් නැත්තේය. ඒ අරමුණ ඉතා දුබල බැවින් එහි පංච ද්වාර වජ්ජන ආදී වීති සිත් ද නූපදී. ඒ අරමුණ ගැටීමෙන් වන්නේ භවාංගයේ සෙලවීම පමණකි. චිත්තක්ෂණ 10ට වඩා ඉක්ම ප්‍රසාදේහි ගැටෙන අරමුණු වලින්ද භවාංගයේ චලනය වෙයි. අති පරිත්තාරම්මන වීති 6ක් වන්නේ එහෙයිනි. සෝත ද්වාර වීති ආදිය. ඉපිද එක් චිත්තක්ෂණයක් ගත වූ ශබ්දාරම්මණය සෝත ප්‍රසාදයෙහි ගැටීමෙන් සෝත ද්වාර අතිමහන්තාරම්මන වීතිය ඇතිවේ. චක්කු ද්වාර අතිමහන්තාරම්මන වීතියට වඩා එහි ඇති වෙනස චක්කු විඥාණය ඇති වුන තැන සෝත විඥාණය ඇතිවීම පමණකි. සෝත ද්වාර වීති 15ම චක්කු ද්වාර වීති 90 තේරුම් ගත යුතුය. ගාන ජීවහා කාය ද්වාර වීති වල වෙනස පංච ද්වාර වජ්ජණයට අනුතුරුව ගාන ජීවහා කාය විඥාණයන් ඇතිවීම පමණකි. පංච ද්වාර වීති 57කි. රූප ශබ්ද ආදී අරමුණු ඉතා හොඳට දැනෙන්නේ අති මහන්තාරම්මන වීති වල සිත්වලටය. මහන්තාරම්මන වීති වල සිත්වලට අරමුණු හොඳට දැනේ. ජමන චිත්තයක් නූපදිනා බැවින් පරිත්තාරම්මන වීති වලට අරමුණු හොඳට නොදැනේ. ඒවායින් වන දැනීම ඉතා දුබලය. රූපාරම්මණයක් ගැන පරිත්තාරම්මන වීති ඇති වුවහොත් සිහිනෙන් දුටුවා වැනි පෙනුනා නොපෙනුනා වැනි දුබල දැනීමක් ඇතිවේ. ශබ්දාරම්මණය ගැන පරිත්තාරම්මන වීති ඇති වූ කල්හිද ඇසුනා නොඇසුනා වැනි දුබල දැනීමක් ඇතිවෙයි. අනික් අරමුණුවල දැනීමත් එසේමය. අති පරිත්තාරම්මණයෙහි වීතිසිත් ඇති නොවන බැවින් ඒ අරමුණ පිළිබඳ දැනීමක් සම්පූර්ණයෙන්ම ඇති නොවෙයි. ඒ වීතිවලින් කිසිම ප්‍රයෝජනයක් නැත. චිත්ත නියාමය. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් මේ පංචද්වාර වීතිවල ඇති නොවෙයි. චක්කුද්වාර වීතිවල ලැබෙන්නේ ద్వාර සංග්‍රහයෙහි චක්කුද්වාරික සිත් වශයෙන් කියවුණු සිත් 46ය. සෝතද්වාර වීති ආදීෙහි ලැබෙන සිත් ගණනද ద్వාර සංග්‍රහයෙහි දක්වුණු පරිදිම කිය යුතුය. පංචද්වාර වීතිවල සෑම ආකාරයන්ම ලැබෙන්නේ කාමාවචර සිත් 54ය. මේ වීතිවල ලැබෙන පංචද්වාර වජනය ක්‍රියාසිතකි. පංච විඥාන සම්පටිච්ඡන සම්තිරණයෝ විපාකයෝය. විවස්ථාපනය ක්‍රියාසිතකි. ජවන කුසල්ද වෙයි, අකුසල්ද වෙයි, ක්‍රියාද වෙයි, තදාරම්මන විපාකයෝය. ඉෂ්ට හෙවත් හොඳ රූප ශබ්ද ආදී ආරම්මණයන් ප්‍රසාදවල ගැටුණ කල්හි කුසල විපාක පංච විඥාන සම්පටිච්ඡන සම්තිරණ තදාරම්මනයෝ උපදිති. අනිෂ්ට හෙවත් නරක රූප ශබ්ද ආදිය ද්වාරයන්ට මුණගැසුණු කල්හි අකුසල විපාක පංච විඥාන සම්පටිච්ඡන සම්තිරණ තදාරම්මනයෝ වෙති. ආරම්මණය ඉතාම හොඳවන කල්හි සෝමනස්ස සහගත සම්තිරණ තදාරම්මනයෝ වෙති. ඉතාම නරක දෙයක් වන අසුචියත් සමහර සත්තු හොඳ සැටියට සලකති. බොහෝ සම්පත් ඇති ඇතැම්හු සමහර හොඳ දේවල්ද නරක ලෙස සලකති. එබැවින් අරමුණුවල හොඳ නරක බව තීරණය කිරීම දුෂ්කරය. ඒවායේ හොඳ නරක බව මධ්‍යම ජනයාගේ සැලකීම අනුව කළ යුතු බව අටුවාවේ දක්වා ඇත. අරමුණ ගැන පුද්ගලයාගේ අදහස කුමක් වුවත් හොඳ අරමුණෙහි ඇතිවන්නේ කුසල විපාක සිත්‍ය. එසේම නරක අරමුණෙහි ඇතිවන්නේද අකුසල විපාක සිත්‍ය. පුද්ගලයන්ට වැරදි අදහස් ඇති වූවාට කර්මයට හා විපාකයට වැරදීමක් නොවේ. එබැවින් බුදුන් වහන්සේගේ ශරීරය දැකීමට පවා නුසුදුසු නොමනා අරමුණක් ලෙස සලකන මිසදිටුවන්ට බුද්ධ දර්ශනයේදී කුසල විපාක වූම චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ තදාරම්මණයෝ වෙති. නරක දෙයක් වූ අසුචිය ප්‍රිය කරන සත්වයාට අසුචිය දැකීමේදී ඇතිවන්නේද අකුසල් විපාක චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ තදාරම්මණයෝය. ජවනය පුද්ගලයන්ගේ අදහස් අනුව ඇතිවන්නකි. කුසල ආද්‍යාශය ඇති කුසලයට කැමති අයට හොඳ නරක මධ්‍යම සියලු අරමුණු වලදීම කුසල ජවනයන් ඇති විය හැකිය. ධර්මයේ නෑත්ව යෝනිසෝ මනසිකාරයෙන් තොරව පවෙහි ඇලී වාසය කරන්නවුන්ට සියලුම අරමුණු වල අකුසල ජවනයන් ඇති විය හැකිය. රහතුන්ගේ වීතිවල ක්‍රියා ජවන් ඇතිවේ. චක්කුද්වාර වීතියට අයත් සිත්වලින් චක්කු වස්තුවෙහි උපදින්නේ චක්කු විඥානය පමණකි. අනික් සිත් ඇති වන්නේ හෘදය වස්තුවෙහිය. එහෙත් ඒ සිත් සියල්ලම රූපාරම්මණය චක්කු ප්‍රසාදෙහි ගැටීම නිසාම ඇතිවන බැවින් සම්පූර්ණ වීතිය චක්කුද්වාර වීතියක් සැටියට සලකනු ලැබෙයි. සෝතද්වාර වීදි ආතියත් ඒ ක්‍රමයෙන් තේරුම් ගත යුතුය. නවවන පාඩම මනෝද්වාර වීති. කාම ජවන වීතිය, ආර්පණා ජවන වීතිය කියා මනෝද්වාර වීති දෙකොටසකි. ආර්පණා ජවනයේ කියනුයේ මහත්ගත ලෝකෝත්තර ජවනයන්ටය. චිත්තක්ෂණ 17ක් ආයු ඇති වර්තමාන රූපයක් අරමුණු කොට ඇතිවන විභූතාරම්මන වීති පහක් ඇත. ඒවා අරමුණු කොට ඇතිවන අවිභූතාරම්මන වීති දෙකක් ඇත්තේය. රූප 28හි චිත්තක්ෂණ 17 බැගින් ආයු ඇති රූප 20ක් ඇත. අනෙක් රූප 6ට එපමණ ආයුෂ නැත. රූප ගැන රූපකාණ්ඩයේදී දත හැකිවනු ඇත. චිත්තක්ෂණ 17ක් ආයු ඇති ආයු නැති ඉතිරි නාම රූප ධර්ම හා අතීතනාගත දෙකට අයත් චිත්තක්ෂණ 17ක් ආයු ඇති රූප 20ද අරමුණු කොට උපදිනා විභූතාරම්මන වීති එකක් හා අවිභූතාරම්මන වීති එකක්ද ඇත. මෙසේ කාමාවචර ජවන මනෝද්වාර වීති නවයකි. චිත්තක්ෂණ 17ක් ඇති විභූතාරම්මන වීති. පළවන විභූතාරම්මන වීතිය. චිත්තක්ෂණ 17ක් ආයු ඇති රූපයක් ඉපිද එක් චිත්තක්ෂණයක් ඉක්මීමෙන් පසු දෙවන චිත්තක්ෂණයෙහි මනෝද්වාරයට හමුවීමෙන් භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාරා වජ්ජනයන් ඉපිද නිරුද්ධ වීමෙන් පසු යම්කිසි කාමාවචර ජවනයක් සත්වරක්ද තදාරම්මණය දෙවරක්ද වීම ඇති වීතිය ප්‍රථම සප්ත රසායුෂ්ක විභූතාරම්මණය වීතියය. වීතියට අරමුණු වන රූපය සතරවන භවාංගය සමග නිරුද්ධ වෙයි. තදාරම්මණයෙන් පසු භවාංග දක්වා ඇති වීතිසිත්වලට අරමුණු වන රූපය පවත්නා කාලය දැක්වීම පිණිස 137 පිටුවේ වීති සටහන දක්වා ඇත. අවිභූතාරම්මන වීති දෙක්ක. එපිද චිත්තක්ෂණ 6ක් හෝ 7ක් ඉක්මීමෙන් පසු මනෝද්වාරයේ ගැටෙන අරමුණ දුලබය, දුබලය, අප්‍රකටය. එබැවින් එයට අවිභූතාරම්මණය යයි කියනු ලැබේ. අවිභූතාරම්මන වීතියෙහි තදාරම්මන නූපදී ජවන අවසානයේ භවාංගය පතන වෙයි. චිත්තක්ෂණ 17ක් නැති විභූතාරම්මන වීතිය. චිත්තක්ෂණ 17ක් ආයු නැති වර්තමාන වූද අතීත වූද අනාගත වූද කාමාවචර චිත්ත චෛතසිකයෝය. විඤ්ඤාති රූප දෙකය, ලක්ෂණ රූප හතරය, අතීත අනාගත වන සප්තර සායුෂ්ක රූප දෙවිස්ස යන මේවායින් යම් කිසිවක් මනෝද්වාරයට හමුවීමෙන් භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාර වජ්ජනයන්ට අනතුරුව යම්කිසි කාම ජවනයක් සත්වරක්ද තදාරම්මණය දෙවරක්ද ඇතිවීමෙන් පසු භවාංගය වන වීතිය සතලොස් චිත්තක්ෂණයක් නැති විභූතාරම්මන වීතියය. චිත්තක්ෂණ 17ක් නැති අවිභූතාරම්මන වීතිය. අතීත අනාගත වර්තමාන ආදී වූ එකුන් අනු චිත්තය චෛතසික දෙපනස විඤ්ඤාති රූප දෙක ලක්ෂණ රූප හතර චිත්තක්ෂණ 17කට ආයු ඇති අතීත අනාගත රූප දෙවිස කාල විමුක්ත නිර්වාණ ප්‍රඥප්ති දෙක යන මේවායින් යම් කිසිවක් මනෝද්වාරයට හමුවීමෙන් භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාර වජ්ජනයන් හා කාමජවනය සත්වරක්ද ඇතිවීමෙන් පසු තදාරම්මන නොවී භවාංගවන වීතිය සතලොස් චිත්තක්ෂණයක් නැති අවිභූතාරම්මන වීතියය. මේ වීති දෙකින් විභූතාරම්මන වීතියට අරමුණු මදවන්නේ තදාරම්මණය නිසාය. තදාරම්මණය දුබල සිතකි. ඒ කාමාවචර ධර්ම පමණක් අරමුණු කරන සිතක් බව ආරම්මන සංග්‍රහයේ දක්වා ඇත. කාමාවචර ධර්මයෝ කවරහුද යන බවත් එහිම දක්වා ඇත. තදාරම්මණය ඇතිවන වීතියකට කාමාවචර ධර්ම හැර අනිකක් අරමුණ නොවිය හැකිය. ඇතම් කාමාවචර ජවනයෝ සියල්ලම අරමුණු කරන්නට සමත් වෙති. එබැවින් තදාරම්මණය නොවන අවිභූතාරම්මන වීතියට අරමුණු බොහෝ වෙයි. දහවන පාඩම මනෝද්වාර වීති ඇතිවන අවස්ථා. මනෝද්වාර වීති ගැන හොඳ අවබෝධයක් ඇතිවීමට ඒවා ඇතිවන අවස්ථා දැනගත යුතුය. චිත්තක්ෂණ 17කට ආයු ඇති වර්තමාන රූප දෙවිස්ස අරමුණු කොට සප්ත තදායුෂ්ක විභූතාරම්මන අවිභූතාරම්මන මනෝද්වාර වීති ඇතිවන බව ඉහත කියන ලදී. රූපේ ශබ්දයේ ගන්ධයේ රසයේ ස්පර්ශයේ යන අරමුණු පස ඒ රූප දෙවිස්සට ඇතුළත්ය. ඔබට රුවන්වැලි මහාසය කරා ගියහොත් ඒ මහාසය ඔබ දක්නෙහිය. රුවන්වැලි සය දැකීම කියන්නේ අනිකක් නොව රුවන්වැලි සය අරමුණු කොට ඔබගේ సంతානයේ යම්කිසි චක්කුද්වාර වීතියක් ඇතිවීමය. ඔබ නිවසට ගිය කලෙහි දුටු රුවන්වැලි මහාසය ඔබට සිහි වෙයි. ඒ රුවන්වැලි මහාසය සිහිවීම නම් ඔබ කලින් දුටු රුවන්වැලි මහාසය අරමුණු කරන මනෝද්වාර වීතියක් ඇතිවීමය. ඔබ දුටු රුවන්වැලි සය චිත්තක්ෂණ 14ක් ආයුවැති රූප සමූහයකි. චිත්තක්ෂණ 14 වූ ආයුෂය ගෙවි ඒ රූප සමූහය එකිනෙහිම නිරුද්ධ විය. දැන් ඒවා නැත. දුටු රුවන්වැලි සෑය සිහි කිරීම වශයෙන් ඔබ సంతානයේ ඇති වූ මනෝද්වාර වීතියට අරමුණු වන්නේ ඔබ ඒ වේලාවේදී දුටු දැන් නැති අතීත රූප සමූහයකි. ඔබට ඒ වේලාවේදී ඇති වූයේ අතීත රූප අරමුණු කරන චිත්තක්ෂණ 14ක් නැති මනෝද්වාර වීති දෙකින් එකකි. ඔබ නිවසේ සිට ඇසට නොපෙනෙන රුවන්වැලි මහසෑය දෙසට හැරි එයට වඳින්නේ නම් ඒ වැඳීමට ලක්වන්නේ ඔබ කලින් දුටු රුවන්වැලි මහසෑය නොව ඒ වේලාවෙහි එතන ඇති රුවන්වැලි සෑයය. එයට නමස්කාර කිරීම වශයෙන් ඔබට ඇතිවන්නේ වර්තමාන රූපය අරමුණු කරන සප්ත තදායුෂ්ක විභූතාරම්මන වීති පහෙන් හා අවිභූතාරම්මන වීති දෙකින් යම්කිසි වීතියකි. ඒ වන්දනාවට ලක්වන්නේ කලින් දුටු රුවන්වැලි සෑය නොවේ යයි කියන්නේ ඔබ රුවන්වැලි සෑය වශයෙන් කලින් ඇසින් දුටු රූප සියල්ලම නිරුද්ධ වූ බැවිනි. ඔබ නිවසේ සිට රුවන්වැලි මහසෑය වැඳීමේදී රුවන්වැලි සෑය වශයෙන් ඔබ සලකන ඉපිද එක් චිත්තක්ෂණයක් ඉක්මුණු රූප කලාප සමූහයද ඔබගේ මනෝද්වාරයට යොමු විය හැකිය. චිත්තක්ෂණ 2, 3, 4, 5 ඉක්මුණු රුවන්වැලි මහසෑයේ රූප කලාපද ඔබගේ මනෝද්වාරයට එළඹ සිටිය හැකිය. ඒවායින් ඔබට පළමුවන, දෙවන, තුන්වන, හතරවන, පස්වන විභූතාරම්මන වීති ඇතිවේ. චිත්තක්ෂණ 6 හෝ 7 ඉක්මුණු රූප මනෝද්වාරයට යොමු වී නම් එකල්හි අවිභූතාරම්මන වීති ඇතිවේ. රුවන්වැලි මහසෑය නැමැති ප්‍රඥප්තිය මනෝද්වාරයට යොමු වී නම් එකල්හි ඇතිවන්නේ චිත්තක්ෂණ 14ක් නැති ප්‍රඥප්තිය අරමුණු කරන මනෝද්වාර වීතියය. රුවන්වැලි මහසෑය දුටු බව මතක් වේ නම් එකල්හි ඔබට ඇති වූයේ චක්කු විඤ්ඤාණය හෝ චක්කුද්වාර වීතිය අරමුණු කරන මනෝද්වාර වීතියකි. ඒ සිත් අරමුණු කොට ඇතිවන මනෝද්වාර වීතියකි. රුවන්වැලි සෑය සිහිවීම අනිකකි. රුවන්වැලි සෑය දුටු බව සිහිවීම අනිකකි. අවුල් කර නොගෙන ඒ දෙකේ වෙනස තේරුම් ගන්න. රුවන්වැලි සෑය දැකීමෙන් සමහර විට ඔබට මහත් ප්‍රීතියක් ඇතිවන්නට ඇත. ප්‍රීතියේ චෛතසිකයකි. රුවන්වැලි සෑය දැකීමෙන් ඇති වූ ප්‍රීතිය ඔබට සිහි වෙනවා නම් එකල්හි ඇතිවන්නේ ප්‍රීති චෛතසිකය අරමුණු කරන මනෝද්වාර වීතියකි. වේදනාවද චෛතසිකයකි. ඔබට ඇති වූ වේදනාවක් සිහි වේ නම් එකල්හි ඇතිවන්නේ වේදනා චෛතසිකය අරමුණු කරන මනෝද්වාර වීතියකි. වේදනාවෙන් පෙළෙන අනිකකු දුටු විට ඔහුගේ වේදනාව ඔබට දැනුණහොත් එකල්හි ඇති වූයේද වේදනා චෛතසිකය අරමුණු කරන මනෝද්වාර වීතියකි. ඔබ సంతානයේ ඇතිවන ආදරය, කෝපය, මානය, ඉරිෂියාව, මෛත්‍රිය, කරුණාව යනාදිය සිහිවන විටද අනුන් කෙරෙහි ඇතිවන ඒ කරුණු දැනෙන විටද ඇතිවන්නේ චෛතසික අරමුණු කරන මනෝද්වාර වීතිය. මෙතකින් කියන ලදුවේ පහසුවෙන් තේරුම් ගත හැකි කරුණු ටිකකි. කියන ලද කරුණු අනුව සිතා රූප හා චිත්ත චෛතසිකයන් අරමුණු කොට මනෝද්වාර වීති ඇතිවන හැටි තේරුම් ගන්න. එකොළොස් වන පාඩම මනෝද්වාර වීති ඇතිවීමට හේතු. චක්කු ආදී ද්වාරයන්හි රූපාදී අරමුණු ගැටීමෙන් පංචද්වාර වීති ඇතිවන බව ප්‍රකටයි. මනෝද්වාර වීති ඇතිවීම හේතු අප්‍රකටය. එබැවින් එය දක්වනු ලැබේ. මනෝද්වාර වීති ඇතිවීමේ හේතු බොහෝය. පංචද්වාරයෙහි රූපාදී අරමුණු ගැටීමත් මනෝද්වාර වීති ඇතිවීමේ එක් හේතුවකි. පංචද්වාරයෙන් ගත් අරමුණු හා සම්බන්ධ බව අනුන් කියනු ඇසීම, අසන ලද්ද හා සම්බන්ධ බව අනුන් විසින් ප්‍රශ්න ඇසීම, කල්පනා කිරීම, ශාරීරික ධාතු කෝපය, සාගින්න, පිපාසාව, නොඑක් ශාරීරික වේදනා ඇතිවීම, සතුරන් මුණ ගැසීම, මිතුරන් මුණ ගැසීම යන මේවා මනෝද්වාර වීති ඇතිවීමේ හේතුන්ගෙන් කොටසකි. ගණ්ඨාවකට වරක් ගැසූ කල්හි මහා හඬක් ඇසිවේ ඇතිවේ. ඉන්පසු ගැසීමක් නැතිව මුලින් ඇති වූ හඬ නිසා ක්‍රමයෙන් සිහින් වෙමින් නාද පරම්පරාවක් ඇතිවේ. එමෙන් චක්කු ප්‍රසාදේහි වරක් රූපාරම්මණය ගැටනු කල්හි චක්කු ද්වාර වීතියක් ඇතිවී නිරුද්ධ වූ පසුද ඒ රූපාරම්මණය මනෝද්වාරයට එළඹ සිටීමෙන් සමහර විට සිය ගණන් දහස් ගණන් මනෝද්වාර වීති ඇතිවේ. එසේම සෝත, ගාන, ජීවහා, කායද්වාර වීතිවලින් පසු ශබ්දාදී අරමුණු මනෝද්වාරයට යොමු වී සිටීමෙන් සිය ගණන් දහස් ගණන් මනෝද්වාර වීති ඇතිවේ. පංචද්වාරයන් වරක් අරමුණක් ගත් කල්හි සමාන භාවයෙන් ඒ අරමුණ හා සම්බන්ධ බොහෝ අරමුණුද මනෝද්වාරයට යොමු වීමෙන් බොහෝ මනෝද්වාර වීති ඇතිවේ. අසවල්තන මෙබඳු දෙයක් තිබෙනවාය. අසවලා මෙබඳු දෙයක් කළාය. අසවල් රටේ අසවල්තන මෙබඳු දෙයක් සිදු වුණා යනාදීන් අනුන් කියන දේ ඇසීමෙන් අපමණ මනෝද්වාර වීති ඇතිවේ. පොතපත කියවීම නිසාද එසේම අපමණ මනෝද්වාර වීති ඇතිවේ. අනුන්ගේ ඇසීමෙන් හෝ පොතපත කියවීමෙන් හෝ දත් කරුණු හා සම්බන්ධකම ඇති නිසා තවත් බොහෝ කරුණු මනෝද්වාරයට හමුවීමෙන් බොහෝ මනෝද්වාර වීති ඇතිවෙයි. අනුන් විසින් ප්‍රශ්න ඇසීම නිසා ඒ ප්‍රශ්න හා සම්බන්ධ බොහෝ කරුණු මනෝද්වාරයට යොමුවීමෙන් බොහෝ මනෝද්වාර වීති ඇතිවෙයි. කල්පනා කිරීම යනු නොදත් කරුණු වෙත තමාගේ සිත යොමු කිරීමය. කල්පනා කිරීම නිසාද බොහෝ අරමුණු මනෝද්වාරයට යොමු වීමෙන් බොහෝ මනෝද්වාර වීති ඇතිවේ. ධාතු කෝප ආදිය නිසාද නොයෙක් විට බොහෝ මනෝද්වාර වීති ඇතිවන බව තේරුම් ගත යුතුය. භූතයන් විසින්ද සමහර විට මිනිසුන්ගේ සිත්වලට නොයෙක් අරමුණු දෙනු ලැබේ. ඒ නිසාද බොහෝ මනෝද්වාර වීති ඇතිවන බව දත යුතුය. අනුබන්ධක මනෝද්වාර වීති. රූපයක් චක්කු ප්‍රසාදයේ ගැටී චක්කුද්වාර වීතියක් ඇති වූ පමණින්ම ඒ පුද්ගලයාට මම අසවල් දෙය දිටිමි යන දැනීම ඇති නොවේ. අසවල් දෙය දුටුවෙමි යන හැඟීම පුද්ගලයාට ඇතිවීමට චක්කුද්වාර වීතියෙන් පසු මනෝද්වාර වීති ගණනක්ද ඇතිවිය යුතුය. චක්කුද්වාර වීතියට දැනෙන්නේ චක්කු ප්‍රසාදයේ ගැටුණු පැහැය පමණකි. සෝතගාන ජීවහා කායද්වාර වීති ඇති වූ පමණින්ද අසවල් දේ ඇසුනාය, අසවල් ගන්ධය, අසවල් රසය දැනුණාය, අසවල් දේ සැපුණාය කියා පුද්ගලයාට දැනෙන්නේ නොවේ. ඒවා ගැන දැනුම ඇතිවීමට මනෝද්වාර වීති ගණනක් ඇතිවිය යුතුය. පංචද්වාර වීතීන්ට අනතුරුව ඒ වීතීන් වලින් ගත් අරමුණු සම්බන්ධයෙන් ඇතිවන මනෝද්වාර වීතීන්ට අනුබන්ධක මනෝද්වාර වීතියයි කියනු ලැබේ. අනුබන්ධක මනෝද්වාර වීති වශයෙන් ඇතිවන්නේද ඉහත කී චිත්තක්ෂණ 14ක් නැති විභූතාරම්මන, අවිභූතාරම්මන වීතිහුමය. පංචද්වාර වීතීන්ට අනතුරුව අනුබන්ධක මනෝද්වාර වීති ඇතිවන ක්‍රමය පොත් කීපයක කීපාකාරයකින් කියා තිබේ. රූපයක් චක්කු ප්‍රසාදයේ ගැටුණු කල්හි පළමුුවෙන් චක්කු ද්වාර වීතියක් ඇතිවේ. එය නිරුද්ධ වූ පසු චක්කු ද්වාර වීතියෙන් ගන්නාලද අතීත රූපය ගනිමින් මනෝද්වාර වීතියක් ඇතිවේ. ඊට පසු ඒ රූපයට කියන නම අරමුණු කරන මනෝද්වාර වීතියක් ඇතිවේ. ඒ නිරුද්ධ වූ පසු ඒ නමින් හඳුන්වන දෙය කෙවත් වචනේ අර්ථය ගන්නා මනෝද්වාර වීතියක් ඇතිවෙයි. මම අසවල් දේ දුටිමිය යන දැනීම පුද්ගලයාට ඇතිවන්නේ තුන්වන මනෝද්වාර වීතිය ඇතිවීමෙන් පසුවය. ශබ්දයක් සෝතද්වාරයට පැමිණ කල්හි පළමුුවෙන් සෝත විඤ්ඤාණය වීතියක් උපදී. ඒ නිරුද්ධ වූ පසු අතීත වූ ශබ්දය නැවත ගන්නා මනෝද්වාර වීතියක් ඇතිවෙයි. ඒ නිරුද්ධ වූ පසු එහි නාමය මතු කරගන්නා මනෝද්වාර වීතියක් ඇතිවෙයි. ගාන ජීවහා කාය ද්වාර වීති අනුවද මෙසේම මනෝද්වාර වීති තුන බැගින් ඇතිවෙයි. මෙය එක්තරා ආචාර්ය මතයකි. විශේෂ කරුණක්. බොහෝ අභිධර්ම පොත්වල මරණාසන්න වීති හා ආර්පණා වීති හතරවන පරිච්ඡේදයේම දක්වා තිබේ. මරණාසන්න වීති පස්වන පරිච්ඡේදයේ මරණෝත්පත්ති චතුෂ්කයේදී ඉගෙනීම පහසුවය. ආර්පණා වීති පිළිබඳ හොඳ දැනුමක් ඇතිකරගත හැක්කේ කර්මස්ථාන සමගම ඉගෙනීමෙනි. ඒ නිසා ඒ තැන්වලදීම මරණාසන්න වීති හා ආර්පණා වීති දක්වන්නෙමු. 12 පාඩම. පුද්ගල ભેදය. පෘථජ්ජන පුද්ගලයෝය ආර්ය පුද්ගලයෝයයි පුද්ගලයෝ දෙකොටසකි. පෘථජ්ජන පුද්ගලයෝ 4 දෙනෙකි. ආර්ය පුද්ගලයෝ 8 දෙනෙකි. සියලුම පුද්ගලයෝ 12 දෙනෙකි. පෘථජ්ජන පුද්ගලයන් 4 දෙනා නම් දුර්ගති අහේතුක පුද්ගලයාය, සුගති අහේතුක පුද්ගලයාය, ද්විහේතුක පුද්ගලයාය, ත්‍රිහේතුක පුද්ගලයාය යන මෝහුය. මේ පුද්ගලයන් ભેදයට පැමිණෙන්නේ ප්‍රතිසන්දි චිත්තේනි. අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ චිත්තෙන් ප්‍රතිසන්දිය ලැබුවෝ දුර්ගති අහේතුකයෝය. කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණයෙන් ප්‍රතිසන්දිය ලැබුවෝ සුගති අහේතුකයෝය. මහා විපාක ඥාන විප්‍රයුක්ත සිත් හතරෙන් ප්‍රතිසන්දිය ලැබුවෝ ද්විහේතුකයෝය. මහා විපාක ඥාන සම්ප්‍රයුක්ත හතරය, මහග්ගත විපාක නවයය යන සිත් 13ෙන් ප්‍රතිසන්දිය ලැබුවෝ ත්‍රිහේතුකයෝය. අසඤ්ඤ පුද්ගලයාද අහේතුක පුද්ගලයෙකි. සෝවාන් මාර්ගස්ත පුද්ගලයාය, සෝවාන් පලස්ත පුද්ගලයාය, සකදාගාමි මාර්ගස්ත පුද්ගලයා, සකදාගාමි පලස්ත පුද්ගලයා, අනාගාමි මාර්ගස්ත, අනාගාමි පලස්ත, අරහත් මාර්ගස්ත, අරහත් පලස්ත පුද්ගලයා යනාදී ලෙස මේ පුද්ගලයෝ 8 දෙන ආර්ය පුද්ගලයෝය. අරහත් පලස්ත පුද්ගලයාට අශෛක්ෂ පුද්ගලයාය යයිද, ඉතිරි ආර්ය පුද්ගලයන් 7 දෙනාට ශෛක්ෂ පුද්ගලයෝ යයිද කියනු ලැබේ. පුද්ගලයන්ට ලැබෙන සිත්. ද්විහේතුකයන්ට හා අහේතුකයන්ට ක්‍රියාජවන හා ආර්පණාජවන නොලැබේ. සුගති අහේතුකයාට හා ද්විහේතුකයාට ඥාන සම්ප්‍රයුක්ත මහා විපාකද නොලැබේ. දුගති අහේතුකයාට ඥාන සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත මහා විපාක 8ම නොලැබේ. ත්‍රිහේතුකයන්ගෙන් රහතුන්ට කුසල අකුසල ජවනයෝ නොලැබෙති. ශෛක්ෂයන්ට හා පෘථජ්ජනයන්ට ක්‍රියා ජවනයෝ නොලැබෙති. ශෛක්ෂයන්ට හා දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත සිත් හා විචිකිච්ඡා සහගත සිත් නොලැබේ. අනාගාමීන්ට ද්වේෂමූල සිත් දෙක නොලැබේ. ලෝකෝත්තර ජවන ඒ ඒ මාර්ගස්ත පලස්ත පුද්ගලයන්ට පමණක් ලැබේ. කියන ලද කරුණු අනුව ඒ පුද්ගලයාට ලැබෙන සම්පූර්ණ සිත් ගණන සලකා ගත යුතුය. මහග්ගත විපාක 9 හැර ඉතිරි සිත් 80 වීති සිත්‍ය. මහග්ගත විපාක ద్వාර විමුක්ත බැවින් වීති සිත් නොවේයි. ඒ ඒ පුද්ගලයන්ට ලැබෙන වීති සිත් ගණන් මෙසේය. මෙහි දක්වන්නේ ඒ ඒ පුද්ගලයන්ට ලැබිය හැකි වැඩිම සිත් ගණනය. දුර්ගති අහේතුකයාට සිත් 37යි. අකුසල සිත් 12. හසිතූත්පාදය හැර අහේතුක 17. මහා කුසල් 8 යන මේවාය. සුගති අහේතුකයාට සිත් 41යි. අකුසල් 12. හසිතූත්පාදය හැර අහේතුක 17. මහා කුසල් 8. ඥාන විප්‍රයුක්ත මහා විපාක 4 යන මේවාය. ද්විහේතුකයාගේ සිතුත් මේවාමය. ත්‍රිහේතුක පුතාච්චනයාගේ සිත් 54. අකුසල් 12. හසිතූත්පාදය හැර අහේතුක 17. මහා කුසල් 8. මහා විපාක 8. මහග්ගත කුසල් 9 යන මේවාය. මාර්ගස්තයන්ගේ සිත් ඒ ඒ මාර්ග සිතමය. සෝවාන් පලස්තයාගේ සිත් 50. ලෝහමූල දිට්ටි විප්‍රයුක්ත 4. ද්වේෂමූල 2. උද්දච්ච සහගත සිත. හසිතූත්පාදය හැර අහේතුක 17. මහා කුසල් 8. මහා විපාක 8. මහග්ගත කුසල් 9. සෝවාන් පලසිත යන මේවාය. සකදාගාමි පලස්තයාගේ සිත් 50. සෝවාන් පලස්තයාගේ සිත් 50න් සෝවාන් ඵලයේ ඉවත් කොට ඒ වෙනුවට සකදාගාමි ඵලයේ ඇතුළ කොට ගත යුතුය. අනාගාමි පලස්තයාගේ සිත් 48. දිට්ටි විප්‍රයුත්ත සිත් 4. උද්දච්ච සහගත සිත. හසිතූත්පාදය හැර අහේතුක 17. මහා කුසල් 8. මහා විපාක 8. මහග්ගත කුසල් 9. අනාගාමි ඵලසිත යන මේවාය. අරහත් ඵලස්තයාගේ සිත් 44. අහේතුක 18. මහා විපාක 8. මහා ක්‍රියා 8. මහග්ගත ක්‍රියා 9. අරහත් ඵලසිත යන මේවාය. ධ්‍යාන නොලැබූ සාමාන්‍ය සත්වයන්ගේ වශයෙන් සිත් ගණන් ගැනීමේදී මහග්ගත සිත හැර සිත් ගණන් ගත යුතුය. 13 වෙනි පාඩම. භූමිවල සිත් ලැබෙන හැටි. මේ වීති සිත් 80ම ඒ ඒ පුද්ගලයන්ට සුදුසු පරිදි කාමාවචර භූමියේ ලැබේ. රූපාවචර භූමියේහි ද්වේෂමූල සිත් 2ය, ගාන ජීවහ කාය විඥාන 6ය, මහා විපාක 8ය යන මේ සිත් 16 ඇර ඉතිරි වීති සිත් 64 ලැබේ. අරූපාවචර භූමියේහි ලෝභ මූල සිත් 8, මෝහ මූල සිත් 2, මනෝద్వාර වජ්ජනය, මහා කුසල් 8, මහා ක්‍රියා 8, අරූපාවචර කුසල ක්‍රියා 8, ප්‍රථම මාර්ගයේ හැර ලෝකෝත්තර සිත් 7 යන සිත් 42 ලැබෙයි. අසඤ්ඤ භූමියේ එක් සිතකදු නොලැබෙයි. කොටින් ගණන් කාම භූමියේ 80යි, රූප භූමියේ 64යි, අරූප භූමියේ 42යි. කාමාවචර භූමියේහි වීති සිත් සියල්ලම ලැබෙන්නේ එහි ෂට් ద్వාරය හා පුද්ගලයන් සෑම දෙනාමත් ලැබෙන බැවිනි. රූප අරූප භූමිවල ඇතැම් සිත් නොලැබෙන්නේ ඒ සිත් උපනා ద్వාර ඒවායේ නැති බැවිනි. ඒවායේ ද්වේෂමූල සිත් නොලැබෙන්නේ නීවරණයක් වන ද්වේෂය ධානවලට බාධක හේිනි. ලෝභයත් ධානවලට බාධකයකි. එහෙත් හැම ලෝභයක්ම නීවරණ වී ධානවලට බාධා කරන්නේ නොවේ. එබැවින් ලෝභ මූල සිත් රූපාවචර අරූපාවචර භූමිවල ලැබේ. නීවරණ නොවන ද්වේෂයක් නැත්තේය. එබැවින් ද්වේෂ මූල සිත් සම්පූර්ණයෙන් රූපාවචර අරූපාවචර භූමිවල නොලැබේ. තදාලම්බනත් කාම සත්වයන්ට පමණක් ලැබෙන සිත් කොටසකි. රූප අරූප ලෝකවල ඒවා නැත්තේය. එබැවින් ඒ භූමිවල ඇතිවන අතිමහන්තාරම්මන වීතිවල හා මනෝද්වාර විභූතාරම්මන වීතිවල තදාලම්බන නොලැබේ. මෙතෙකින් හතරවන වීති පරිච්ඡේදය නිමිය.